සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ කොත්තක නිකායේහි ඉතිඋත්තක පාළියේ යන සුක්ඛ ධම්ම සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ලෝකපාලක ධර්මයන් දෙකක් පිළිබඳව. දේමේ භික්ඛවේ සුක්ඛ ධම්මා ලෝකං පාලෙන්ති. භාගතුන් වහන්සේ දේශනා කරනවා සුදු පැහැති නැත්තම් කුසල පාර්ශික ධර්මතා දෙකක් ලෝකයේ පාලනය කරනවා. කතමේ ද්වේ මොනවද ඒ දෙක? හිරිච ඔත්තප්පංච. හිරි සහ ඔත්තප්ප කියන කාරණා දෙක. හිරි කියන්නේ අකුසල කරන්නට නැත්තම් පව් කරන්න තියෙන ලැජ්ජාව. ඔත්තප්ප කියලා කියන්නේ අකුසල් නැත්තම් පව් කරන්න තියෙන බිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමේකෝ භික්ඛවේ ද්වේ සුක්ඛා ධම්මා ලෝකං න පාලෙයොම් නයිද පඤ්ඤායේත මාතාතිවා මාතුච්ඡාතිවා මාතුලානීතිවා ආචාරිය බරියාතිවා ගරෝනන් දාරාතිවා. මේ ලෝක ධර්ම දෙක ලෝකෙහි නොපවතිනවා නම් මේ ලෝකෙහි මම කියා හෝ සුළු මම කියා හෝ නැන්දනී කියා හෝ ගුරුවරයාගේ භාර්යාව කියා හෝ නැත්තං ගරු සම්මානිත පුද්ගලන්ගේ භාර්යාව කියා හෝ ලෝකයේ පැනවීමක් සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා. මෙන්න මේ දහම් දෙක ලෝකයේහි නොපවතිනවා නම් මේ ලෝකයේ හරියට එළුවන්, බැටළුවන්, කුකුලම්, ඌරන්, බල්ලන්, සිවලුන් මෙන් ලෝකය එකට ක්‍රියාත්මක වෙනවා. ඒ සත්තුන්ගේ මට්ටමට නැත්තම් ත්‍රිසංගත සතුන්ගේ මට්ටමට මිනිස්යාපත් වෙනවා කියලා. යමෙකින් මේ කුසල දහම් දෙක හිරියොත්තප්ප කියන කාරණා දෙක ලෝකයේ පාලනය කරන නිසා තමයි ලෝකයේහි අම්මා, සුළුමව, නැන්දනිය, ගුරුවරයාගේ භාර්යාව, උතුමන්ගේ භාර්යාව කියලා මේ වෙනසක් පැනවෙන්නේ. විශේෂයෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඕනුන් අතරේ ගෞරවය, විශ්වාසය, විනයවත් බව පවතින්නේ මේ හිරියොත්තප්ප කියන ලෝක ධර්ම දෙක මත බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මිනිසා සහ සත්‍යයන්ගේ අතරේ තියෙන ප්‍රධානතම වෙනස තමයි ಗುಣධම් කියන එක. විනයවත් බව, සිල්වන්ත බව. අනේ සීලෙහි මූලික පදනම තමයි හිරි ඔත්තප්ප කියන කාරණා දෙක. යම් තාක් අපේ සිතේ කුසල චේතනා පහළ වෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම සද්ධා, සති, හිරි ඔත්තප්ප කියන මේ කාරණා හතරකට ගමන් කරනවා. ශ්‍රද්ධාව කියන්නේ ලෝකේ යහපත් දහමක් පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය. සති කියලා කියන්නේ තමන්ගේ සිත ගැන තියෙන සතිමත් බව. නැත්තම් කායික වාචික සතිමත් බව. හිරි ඔත්තප්ප කියන්නේ එක අතකින් පව් කිරීමට තියෙන ලැජ්ජාව, අනිත් අතින් බිය. ලැජ්ජාව කියන කාරණාව ඇතිවන්නේ විශේෂයෙන් සත්පුරුෂ දහමක් අහනකොට අපට කර්මය හා ලෝකය ගැන අවබෝධයක් වෙනවා. හිත පිරිසිදු යමක් කළොතින් තමන්ගේ ජීවිතයට දුක එන බවත්, හිත පිරිසිදු යමක් කළොතින් තමන්ගේ ජීවිතයට සැපත යහපත එන බවත් පිළිබඳ විශ්වාසය තමයි කම්මසකතා සම්මාදිටිය කියලා කියන්නේ. මෙන්න මේ යහපත් දැකීම තිබුණු පමණට අප අතින් යමක් සිදුවන්න ගියොතින්, විශේෂයෙන් කායිකව වාචිකව වරදක් සිදුවෙන ගියොතින්, ඒ හැම අවස්ථාවකදීම අපෝ මුදවාලන්නේ මේ ලැජ්ජා සහ බිය කියන කාරණා දෙක. ලැජ්ජාවේදී විශේෂයෙන් තමන්ගේ ආත්මගරුත්වය, තමන්ගේ දෙමෝපියන්, ඥාතීන්, කුලය, තමන්ගේ රැකියාව, දරුවන්ගේ තත්ත්වය මේ ආදී දේවල් පිළිබඳව සලකලා බලලා තමන් අකුසලයක් කරන්න ලැජ්ජාවටපත් වෙනවා. කායික වාචික ක්‍රියාවක් වචනයක් තමන්ගේ සිදුවීම තුළින් තමන්ටත් තමා වටා පිටාවේ සිටින අයටත් තමාගේ තනතුරටත් හානියක් වෙන බව දැක්කොතින් ඒ තනත්තා වහා මේකෙන් ලැජ්ජාවටපත් වෙලා ඒ වරද නොකර සිටීමේහි සංවරයට, විනිවත් බවට, සීලයට පැමිණෙනවා. ඔත්තප්ප කියලා කියන්නේ පව් කරන්න තියෙන බිය. එක අතකින් අත්තවාද බය. තමන්ගේ හදේ සාක්ෂිය තමන්ට දොස් කියනවා, අන්නේ සඳහා බියක් ඇති කරගන්නවා. දණ්ඩ බය. තමාගේ අතින් සොරකම, කාම මිත්‍යාචාරය, සත්ව ඝාතනය. මේ ආදී දෙයක් තමන්ගේ අතින් සිදු වනොතින් තමන්ට දඬුවම් ලබන්න සිද වෙනවා. රාජනීතියට අනුව, සමාජ සම්මතයට අනුව තමන්ට එහි දඬුවම් විඳින්න සිදු වන බව දැනගෙන හැකිතාක් දුරට එයින් වෙන්වීම. අනෙත් අතින් දුක්ගති බිය, මේ දේ කරෝතින් තමන්ට දුගතිගාමි වෙන සිද්ධ වෙන බව තමා අවබෝධයට පත් වෙනවා. මෙන්න මේ අත්තවාද බිය, දණ්ඩ බිය, දුගති බිය කියන මෙන්න මේ තුනට යටත්ව යම්කිසි කෙනෙක් අකුසලයෙන් පාපයෙන් මිදෙනවා නම් ඒකට අපි කියනවා ඔත්තප්ප කියලා. පව් කරන්න තියෙන බය. මෙන්න මේ කාරණා දෙක ලෝක යම් තාක් පැවතිච්ච පමණට ලෝකය යහපත් වෙනවා. ලෝකය සුන්දර තැනක් වෙනවා. ඕනෝන්ට ගරු කරමින්, ඕනෝන්ගේ විශ්වාසය දිනා ගනිමින් සමාජයේ විනයවත්ව සතුටින් ගෞරවාන්විතව ජීවත් වන්නට මෙන්න මේ කාරණා දෙක අපට බෙහෙවින්ම හේතු වෙනවා. මිනිස් ලොව පාලනය වෙන්නේ මේ ලැජ්ජා බය කියන ලෝක ධර්ම දෙක, මේ කුසල ධම් දෙක ලෝකයේ පැවතිච්ච පමණටයි. මේ දෙකෙන් යම් තාක් ලෝකයේ පිරිහෙනවා නම් ඒ පිරිහෙච්ච ප්‍රමාණයට ලෝකයේ සංවරය, විනයවත් බව, සිල්වත් බව, සතුට නැති වෙලා ලෝකයේ තිරිසංගලවක් බවට පත් වෙනවා. අන්නේ මුදවාලන්නට හේතු වන මේ හිරියොත්ථප දෙක අප ඇති කරගන්නට නම් විශේෂයෙන් කල්යාණ මිත්‍රාස්යෙන් වඩ වඩාත්ම ධර්මයට සමීප වෙලා එක අතකින් කම්මසකතා සම්මාදීතෙන් දිනු වෙන ගමන් අනිත් අතින් ලෝකෝත්තර සම්මාදීතයට පත් වුණාට පස්සේ අපි හුදේ කායික වාචික සංවරයෙන් පමණක් නෙවෙයි අපි මානසික සංවරයටත් පත් වෙනවා. ඇසින් රූපයක් දැකලා අපට ඒ ගැන මනාපයක්, අමනාපයක් ආදී සිතිවිල්ලක් ඇති වෙනවා නම් තමා මනවින් තේරුම් ගන්නවා තමා සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු දහමට අනුව තමන්ගේ හිතේ පහළුනේ අකුසල සිතිවිල්ලක් නැත්තම් අවිද්‍යාව කියන එක දැනගෙන අට්ඨේයති, හරායති, දිගුච්ඡති කියපු ආකාරයට තමන්ගේ සිතිවිලි මාත්‍රයකින්වත් අකුසලයක් නොවන විදියට තමායෙන් ලැජ්ජාවට, ජුගුප්සාවට, පිළිකුලට පත් වෙනවා. හරියට පිරිසිදුවට හැඳ පැනදින කෙනෙක් පිරිසිදු වෙච්ච කෙනෙකුගේ ශරීරයට මියගිය කුණු වෙච්ච සතෙක්ගේ මලකුණක් දානකොට කොයිතරම් අප්‍රසන්න සිතුවිල්ලක් ඇති වෙනවද? අන්න ඒ වගේම ස්වභාවයකින් තමාගේ හිතට එන රාගාදී අකුසල දහම් අභියස ඔහෝ ලැජ්ජාවට, ජුගුප්සාවට, පිළිකුලට පත් වෙලා වහාම චේතසික වශයෙන් උත් යකුසල නිමෙදෙන්ට උත්සාහ ගන්නවා. ඒ සඳහා මන සම්මාදිටියකින් සම්මා සංකප්පයකින් වාසය කරන අතරේදී විශේෂයෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ යහපත් ක්‍රියාවන් තුන තමා සිද්ධ කරනවා. මේක තමයි ආරස්මනික මාර්ගයේ පදනම් කරගත්තු සිල්වත් බව, සංවරයේ හිරියොත්ථප දෙකේ ඉහළ දියුණුවක් විදිහට සලකන්න පුළුවන්. ඒ සියලකගේ මිහිලට ගෙහිලා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි දිනු කිරීම වශයෙන් සිතවිලි මාත්‍රයකින්වත් අකුසලයක් නොවන මට්ටමට මේ හිරියොත්ථප ගුණය වඩාත්ම ඉහළ තලයකටපත් කරගන්නට අපට මේ ධර්ම මාර්ගයේ හේතු වෙනවා. ඒ ප්‍රතිඵල වශයෙන් රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය වශයෙන් සපුරාම අකුසලෙන් මිදෙන මානසිකත්වයට පත්වන්නට අපට මේ උතුම් සදහමග හේතුවක් වෙනවා. එනිසා සුක්ඛ ධම්ම සූත්‍රයෙන් සඳහන් වන මේ හිරියොත්ථප්ප කියන කාරණා දෙක අපි දිනු කරගෙන වඩ වඩාත්ම සිල්වන්ත භාවයට පත් වෙලා කායික වාචික සංවරය නොනැති මානසික සංවරය කරාම සමීප වෙන්නට අපි අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා. මේ උතුම් කුසල හේතුවෙන් නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණයි.